නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරබත නිකමත යොඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ නිස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ තියෙන මූලික කරුණු ටිකක් සරලව විස්තර කරන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා, මම අතීතයේ දැනුත් දේශනා කරන්නේ කරුණු දෙකක් විතරයි කියලා. මොන දෙක කරුණු දෙක? බුදුහාමුදුරුවෝ දේශනා කරන මම ලෝකෙට දේශනා කරන්නේ කරුණු දෙකයි කියලා. මොනනේ කරුණු දෙක? ඒ තමයි දුකත් දුකෙන් නිදහස් වීමත් කියන එක. ඉතින් අවුරුදු 45 තිස්සේ දේශනා කරපු 84,000ක් ධර්මස්කන්ධයම පදන මේක. දුක සහ දුකෙන් නිදහස් වීම කියන එක. එතකොට කෙටියෙන් ගත්තොත් දුක කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් අපි දුක කියලා කොහොමද හඳුනාගෙන තියෙන්නේ? ඈ? ඔව්, අකමැති දේවල් නේ. සමහර විට අපි ලෙඩවීම, මහලු වීම, මරණය මේ වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් අපි දුක විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඇත්ත මේක තමයි සරල විදිහට කියනවනම්. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවබෝධ කරගන්න ඊටත් වඩා ගැඹුරු දෙයක්. දුක කියලා කිව්වට සාමාන්‍ය දුක නෙවෙයි බුදුරේ කාණ මේ අවබෝධ කරගන්නේ දුක සත්‍ය කියන එක. දුක සත්‍ය කියලා කියන්නේ අපි ඇසෙන් රූපයක් දකිනකොට අපි අවිද්‍යාසහගතව හිතනවා නම් මේක බාහිර තියෙයි කියලා. අන්න ඒක තමයි දුක සත්‍ය කියලා කියන්නේ. ඇත්තටම මේ මොහොතේ අපි නිර්මාණය කරගන්න මේ ලෝකයක් තියෙන්නේ. අපේ මනසේ තියෙන සංස්කාර වලට අනුරූපව මේ මොහොතේ නිර්මාණය වෙන ආයතන වලින් නිර්මාණය කරගන්න ලෝකයක් තියෙන්නේ. ඉතින් ඒක දන්නේ නැති නිසා අපි ඉඳන් ඉන්නේ මේ හැට රූපයක් දකිනකොට පුද්ගලෙක් ඉන්නවා කියලා. ඇත්තේ මේ පුද්ගලයා බාහිර ඉන්නව නෙවෙයි, අපි මේ පැත්තෙන් නිර්මාණය කරගත්තා. බාහිර සතර මහා භූත රූප වල එකතු වීමක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර එකරස් වීමක් තැන්තැන්වල තියෙනවා. එතකොට තිමුණට තමන්ගේ අභ්‍යන්තරයේ තමයි මේ රූපය දකිනකොට නිර්මාණය කරගත්තේ. දැන් මම ඔබ වහන්සේ දකිනකොට හාමුදුරුවෝ කෙනෙක් කියලා කියනවා. තව කෙනෙක් අම්ම දැක්කොත් මගේ පුතා කියලා කියනවා. සිංහෙත් දැක්කොත් එතන හොඳ කෑම වේලක් කියලා. එතකොට එක එකයි දකින විදිහට තමයි ඒක ඒ විදිහින් නිර්මාණය කරගන්නේ. ඉතින් අපි අවිද්‍යාසහගතව බලනකොට ලෝකේ මෙහෙම තියෙ කියලා හිතනොත් ඊට පස්සේ ආය අවසන් වෙන්නේ ජරා මරණ වලින්. ඇයි ඒ බාහිර ඇතේ කියලා ගත්තොත් ඒක අපි කොහොම හිතුවත් ඒක වෙනස් වෙනකොට ඒක අපි කැමති පරිඥාව පවතිනකොට අපිට දුක හට ගන්නවා. එනිසා ඒක ඇති වෙන කලින්ම මේ පැත්තෙම තේරුම් ගන්න එක තමයි බුදුදහමෙන් කියන්නේ. එතකොට මෙන්න මේ දුක ඇති වෙන ප්‍රධාන ඒ දුකට මූලික වෙච්ච අපේ නොදැනීම මත තියෙන කරුණු හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒතර අන්නේ කරුණු හතර දුරු කිරීම මත තමයි බුදුදහමේ තියෙන සමස්තයම විස්තර වෙන්නේ. ඒ කරුණු හතර තමයි ඒවට කියනවා අපි සතර විපල්ලාස කියලා. මොනවා කියලාද? ඔව්, විපල්ලාස. විපල්ලාස කියන්නේ මොනවද? විපල්ලාස කියන්නේ අපි වරදවා තේරුම්ගෙන ඉන්න එක. මිස් අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක. ඒ තියෙන දේ නෙවෙයි අපි අවබෝධ කරගන්නේ, ඊට වඩා වෙනස් විදිහකට අපි හිතන්නේ. යථාර්ථය නෙවෙයි. දැන් උදාහරණයක් මිරිගුව ඈත පාරේ ඈත කෙළවරි මිරිගුවක් තියෙනකොට මුවෙක් හිතන වතුර දියේ කියලා. මුවා ඊ පස්සේ දුවනවා. ඒත් අපිත් ඒ විදිහටම දකිනවා. නමුත් අපි දුවන්නේ නැහැ. මේක තමයි වෙනස. එතකොට ඈත දැන් රහතන් වහන්සේත් එහෙම. රහතන් වහන්සේට මේ පේන ලෝකේ පේනවා. පේනකොටම දාන මේ අභ්‍යන්තරේ නිර්මාණය කරනවා කියලා. ඒකට ඒ බාහිර හොයාගෙන යන්නේ. යනවා තමන්ගේ අම්මා තාත්තා මුණ ගැහෙන යනවා. යන්නේ කලින් තියෙන ලෝකයක් නෙවෙයි. ඒ ගිය වෙලාවේ නිර්මාණය වෙන ලෝකය දකින්න රහතන් වහන්සේ යන්නේ. නමුත් අපි යන්නේ කලින් අවසානට දැකපු අම බලන්නේ අපි යන්නේ. අපි දැන් ගෙදර යන්නේ අන්තිමටම තිමිට ගෙදර බලන්නේ අපි යන්නේ. අන්තිමටම ගෙදරින් එනකොට ගෙදර තිමුණා නර කොටන් ගහක් ඉස්සරහා යනකොට ගෙදර රබුටන් ගහ කපලා නම් අපි යනවා ඒ කැපුවේ කියලා. මොකද අපි අන්තිමට දැකපෝ රබුටන් ගහ තියෙන ගෙදර බලන්න යන්නේ. දැන් තියෙන ගේ බලන්න නෑ ඇත්තෙන්. එතකොට රහතන් වහන්සේත් යනවා යන්නේ හොඳ සිහියෙන් ඒ වෙලාවේ නිර්මාණය වෙන ලෝකය බලන්න යන්නේ. එතකොට මෙන්න මේ විපල්ලාසය මෙන්න මේ පෘථග්ජන ලෝකයේ තියෙන මේ විපල්ලාස වරදවා තේරුම් ගැනීම දුරු කිරීම සඳහායි බුදුහාම ධර්ම දේශනා කළේ සියලුම ප්‍රතිපදා මේ ඔස්සේ තියෙන. මේක විපල්ලාස හතරක් තියෙනවා. මොනවද හතර? ඈ? ඔව් දෙටි විපල්ලාස කියලා තේමත් කියනවා. නමුත් සරලව කියනවා නම් මේක හතරකට බෙදෙනවා. ඊය තමයි අසුභේ සුභ විපල්ලාසය කියන එක. ඈ? ඒ කියන්නේ අසුභ දේ ගැන අපි සුභයි කියලා හිතන් ඉන්නවා. අසුභදී සුභයි කියලා දැන් මේ රූපයක් දැක්කම හරිය හොඳ දෙයක් කියලා හිතන් ඉන්නවා. ඒතර මේක අභ්‍යන්තරයේ තියෙන යථාර්ථය දන්නේ නැති නිසා අපි දැක්ක ගමන්ම ඝන සංඥාවෙන් මේක ගන්නවා. එතකොට ඒකට රාගය ඇති වෙනවා නැත්නම් අනිත් පැත්තෙන් ද්වේෂය ඇති වෙනවා. එතකොට අපට දුක ඇති වෙන, කෙලෙස් ඇති වෙන ප්‍රධාන ස්ථානයක් තමයි මේ පළවෙනි වර්ධවා තේරුම් ගැනීම තමයි අසුභේ සුභ විපලාසේ ඇතිවීම. අසුභදී අපි සුභයි කියලා හිතන් ඉන්නවා. එතන පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? දුක්ඛේ සුඛ සංඥාව. දුක්ඛේ පිළිබඳව සුඛ සංඥාව. දුක්ඛේ ගැන අපි වැදගත් කියලා හිතනවා නම් ලියාගන්න. දුක්ඛේ ගැන අපි සැපයි කියලා හිතනවා. දැන් අපි කොහොමද මෙතන වාඩි වෙච්ච ගමන් හිතන හරිය පහසුවේ කියලා නේ. නම් ටිකක් පැල යනකොට ඒක පහසු අපහසුවක් එනවා අපට. ඊට පස්සේ හිතනවා නැගිටට පස්සේ සුවේ කියලා. නැගිටට ටිකක් පැල හිතාගෙන ගියාට පස්සේ කියලා හිතනවා අපි හාන්සුණාට පස්සේ කියලා. ඒත් ඇත්තෙම මේ වේදනාවත් එක්ක යන මෙන්න මේ අවිද්‍යාසහගත විපල්ලාසයක් අපට දුකට හේතු වෙනවා. ඒ මොකද්ද? දුක්ඛේ සුඛ සංඥාව. දුක් දේ ගැන අපේ හිතනින් සැපයි කියලා. ඒකට මේක කායික වේදනාවක් විතරක් නෙවෙයි අපේ ආයතන හයටම ගන්න පුළුවන්. ඇතර දකින්න රූපය දැන් ඇතැම් විට රූපයක් දැක්ක ගමන් අපට හොඳයි කියලා හිතෙනවා. ඇතැම් විට කලක් ගියාට පස්සේ ඒ විපරිණාමයත් එක්ක අපි බලාපොරොත්තු වෙන ලෝකේ නැති වෙනකොට අපි දුකටපත් වෙනවා. එතකොට මේ ආයතන හයතම මේ දුකේ සුඛ සංඥාව කියන එක අපට ගන්න පුළුවන්. ඒතර දෙවෙනි විපාලාසිය තමයි මේක දිගට එනවායි. දිගට යන මේ හතරත් එක දිගට යනවා. වැඩගත් කියලා හිතනවා ලියාගන්න. මෙහෙම මෙහෙම මෙහෙම විපාලාස් කියලා ලියාගන්න සංඥා. අසුභේ සුභ සංඥා කියලා ගන්නත් පුළුවන්. දුක්ඛේ සුඛ මේකනේ දුක්ඛේ සුඛ විපල්ලාස කියලම ගමු අපි ලෙසින් එක විදියට විපල්ලාස කියන්නේ. එතකොට මේ දෙවෙනි එක ඊළඟ තමයි අනිච්චේ නිච්ච සංඥාව. අනිච්චේ නිච්ච සංඥා නිච්ච විපල්ලාසය. ඊළඟට තමයි අනිත්‍යදේ. අනිත්‍ය දෙය කියලා කියන්නේ ඇත්තෙන්ම දෙක ලක්ෂණය තමයි. දැන් අනිත්‍ය කියන එකේ තේරුම අපි කොහොමද ගන්නෙ? අනිත්‍ය කියන එකේ තේරුම කොහොමද ගන්න අපි? මොකක්ද අනිත්‍ය කියලා කියන්නේ? ඔය සාමාන්‍ය අපි කියන්නේ වෙනස් වීම තමයි. ඇත්තටම වෙනස් වීමම නෙවෙයි. චේන්ජින් සහ ඉම්පර්මනන්ස් කියලා දෙකක් තියෙනවා. චේන්ජින් කියන්නේ වෙනස් වීම. ඒ කියන්නේ තියෙන තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකට පත් වීම. ඒක සංයතත්තම් පඤ්ඤායිති කියලා අපි කියන්නේ. ඒක විපරිණාමයක් තියෙනවා. නමුත් අනිත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. අනිත්‍ය තේරුම් ගැනීම මත තමයි මුළු බුදු දහමම තේරුම් ගැනීම තීරණය වෙන්නේ. අනිත්‍ය කියන්නේ මොකද්ද? දැන් අපිට හිතෙනවා මහලු මේ අනිත්‍යයි. අපි කියමු දැන් කෙනෙක් මැරුණාම අපි අනේ අනිත්‍යං කියලා කියනවනේ. ඒක තමයි සාමාන්‍ය ලක්ෂණය. ඒ කියන්නේ අපි මේ තියෙන තත් දැන් මේක එකපාර කැඩිලා ගියොත් අනේ අනිත්‍යයි කියලා කියනවා. කිතේ ගමන් කෙනෙක් ලැබුණත් අපි කරා අනේ අනිත්‍ය හැටි බලන්න කියලා. ඒක තමයි ඇත්තෙන් මේ අපි අනිත්‍ය කියන අනිත්‍යම නෙවෙයි. අනිත්‍ය තියෙන එක ලක්ෂණයක් විතරයි අපි කියන්නේ. ඒ කියන්නේ විපරිණාමය කියන එක. නමුත් අනිත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. ඒ අනිත්‍ය දැන් ඔය කියන විපරිණාමය බුදුහාමුදුරුවෝ ගිහිගෙන ඉක්මන කලින්ම තේරුම් ගත්තා. දැන් ලෙඩෙක් දැක්කා මහල්ලෙක් මලමිනියක් කියන ඒවා දැක්කා. එතකොට ඒ අනිත්‍ය නෙවෙයි ඇත්තෙම දැක්කේ විපරිණාමය දැක්කේ. ඒ විපරිණාමය දැකීම අනිත්‍ය තේරුම් ගන්න යාමට උපකාරයක් වෙනවා. නමුත් බුදුහාමර පොමණදී අවබෝධ කරගත්තේ අර ඡන්නෙමතිකින් ආපුවක නෙවෙයි. ඒ නිසා තමයි බුදුහාම දේශනා කරේ කුඹේ අනනුස්සතේස ධම්මේසු කියලා. මට පෙර නොයසු විරෝධ ධමයක් පහළ වුණායි කියලා. අන්නේ පෙර නොයසු විරෝධ ධම මොකද්ද? ඒක තමයි මෙනි අනිත්‍ය කියලා කියන්නේ. මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණා. ඒ කියන්නේ අපි හැට රූපයක් දකිනවා නම් ඒ දකින මොහොතේ කරුණු ගානක් වේගින් සිද්ධ වෙනවා. දැන් හැට රූපයක් දකිනකොට ඇහැ තියෙන හැකෙන මේ පේන හැම නෙවෙයි ඒ පෙනීමේ ශක්තිය. ඇහැ තියෙනවා, රූපය තියෙනවා, ඊට පස්සේ චක්කු විඥානය තියෙනවා, චක්කු සංපස්සය තියෙනවා, චක්කු සංස්කාර වේදනා තියෙනවා, රූප තණ්හා තියෙනවා, රූප සංඥා තියෙනවා, රූප සංකේතනා තියෙනවා, රූප විතක්ක තියෙනවා, රූප විචාර තියෙනවා 10ක් වෙනකම් මේ වෙනවා එකපාරම. ඉකන අවිද්‍යාසගත රූපේ බැලීමත් එක්කම මේ විද්‍ය කියලා හඳුනා ගන්නකොට අර 10ම ගිහිනවා. යයි දරක් අපි හිතනවා බාහිර මේ විද්‍යාවුත් තියෙන්නේ. එතකොට මෙන්න මේ 10 කියන ලක්ෂණය තමයි පෙර නොතිබී හටගත්තා. කලින් තිබුණ එකක් නෙමෙයි මේ. දැන් අපිට හිතෙන්නේ මේ ඊ දැකපු පිටියයි දකින්න කියලා. ඒක සම්මුති සත්‍යනම හරි. නමුත් මේ පිටිය කියන එක මේ මොහොතේ අපේ අභ්‍යන්තර ආයතන වලට සහ අපේ මානසික ස්වභාවයට අනුව මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. එතකොට ඒකට නිතරම බුදුදහමෙන් කියන්නේ ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. මම හිතන්නේ මට නම් හිතෙන විදිහට මුළු බුදුදහමම තියෙන වැදගත්ම ප්‍රකාශය තමයි මේක. ඒක මොකද්ද? ඕ අහුත්වා සම්බුතං. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති කියන එක. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. ඒ කියන්නේ ඒ තේරුම තමයි පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. දැන් ඊටාම සරල උදාහරණයක් ගත්තම දැන් මේ සබ්දේ ගන්න බලන්න. දැන් මේ සබ්දේ කලින් තිබ්බේ නැහැ. මේ හේතු ටික නිසා මේ මොහොතේ හටගත්තා. ඒ හටගත්තු එකේ ලක්ෂණය තමයි මේ ඇඟිලි ටික නිසා මේ සබ්දේ හටගත්තට මේ ඇඟිලි ටිකට සබ්දය ඇති නැහැ. දැන් කවුරුහරි බැන්නොත් අපි හිතන්නේ හවලමට බැන්න කියලා. ඒ පුද්ගලයාගේ හේතුක නිසා සම්බේ හටගත්තට ඒ බැනම ඒ පුද්ගලයාට අයිති නෑ ඇත්තෙන්. දැන් මේ ඇති වෙන සම්බේ ඇඟිලි වලට අයිතිත් නෑ, වාතයට අයිතිත් නෑ, මගේ කනට අයිතිත් නෑ. නමුත් මේ එකක්වත් අඩු වුණොත් මේ සම්බේ ඇහෙන්නේ නෑ. ඒකට ඇහෙන්නේ ඇත්තෙම මූලික විදියට මූලික ස්වභාවය විතරයි දැනෙන්නේ අපට. ඊට පස්සේ ඒකම ඊළඟ හිතෙන් අපි ඒ නිරුද්ධ වෙන එකේ සඤ්ඤා වේදනා දෙක මනින්ද්‍රියෙන් සීකිරීමෙන් තමයි දෙවෙනතාවට තේරුම් ගන්නේ. ඒක ඉතාම වේගවත් යනවා. හැම මොහොතෙම මේ කර්ම සකස් වෙනවා. දැන් මේ මොහොතේ අපේ හිතේ ස්වභාවය යනවා තමයි ඊළඟ සිතුවිල්ල පහළ වෙන්නේ. මේ මොහොතේ ප්‍රඥාවෙන් දැක්කොත් ඊළඟ මොහොතේ ප්‍රඥාව එකතු වෙනවා. ඊළඟට බලන්නේ ශක්තිමත්. මේ මොහොතේ රාගයෙන් බැලුවොත් ඊළඟ මොහොතේ තම රාගය වැඩි වෙලා බලන්න. ඒ නිසා මේ හිත වේගවත් යනවා. එකක් නැවතලා තියෙන්නේ. එතකොට අපි අවිද්‍යාවච්ඡ සංඛාරා කියන එක උපතෙන් ඇති වෙන කතාවක් තියෙනවා. නමුත් මේ හැම මොහොතෙම අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට අනුව අපි ලෝකේ නිර්මාණය කරගෙන ඉන්නේ. එතකොට අතීතයේ දේ තමයි වර්තමානට එන්නේ. අතීත භවෙ විතරක් නෙවෙයි මේ මොහොතේ තියෙන සිතුවිලි ඊළඟ මොහොතට අතීතයක් වෙනවා. ඊළඟ මොහොතේක නිර්මාණය වුණ මේක අතීතේ මේක නිරෝධ වෙනකොට ඊළඟට මේක අතීතේ වෙනවා. එතකොට ඒ නිසා අපට තියෙන ශක්තිමත්ම දේ තමයි හැම වෙලාවෙම ප්‍රඥාවෙන් බලන එක. බලන්න බලන්න ප්‍රඥාව ශක්තිමත් වෙනවා. එන්නේ නම් අපි බාහිර මත හිත බැස ගන්න ගැටි හද වෙනවා. එන්නේ නම් බාහිර දකිනකොට මේ පැත්තය බලන්න. මේ පැත්ත බලන්න බලන්න අවිද්‍යාව අඩු වෙනවා. අවිද්‍යාව අඩු වෙන බාහිර රූප හරහා අපි හිතන ගතිය අඩු වෙනවා. දැන් අපි ඕන දෙයක් රූපයක් හරහානේ බලන්නේ නේ. දැන් පිච්චමල් සුවඳ කිව්වහම මොකද වෙන්නේ? පිච්චමලක් නේ මතක් වෙන්නේ. ලුණු කිව්ව ගමන් ලුණු කැර ටිකක් නේ මතක් වෙන්නේ. අම්මා කිව්ව ගමන් අම්මා මතක් වෙන්නේ. මුහුද කිව්ව ගමන් අර මුහුද රැළ ටික මතක් වෙන්නේ. අපි නිතරම දැන් රූපයක් එක්ක බැඳලා තමයි ලෝකය බලන්නේ. ඇත්තම බලනකොටම අපි අවිද්‍යාවෙන් බැසගෙන ඉන්නේ. එනිසාන්න එතෙන්ට හිත බැස ගන්න නැති විදිහට අභ්‍යන්තරයෙන්ම බලන විදිහට තමයි මේ අනිත්‍ය සංඥාව වැඩිවීමෙන් හේතු වෙන්නේ. එතකොට අනිත්‍ය කියන එක තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඒක අනිත්‍ය කියන එකේ ලක්ෂණය මොකද්ද? අපේ සමස්ත ලෝකයම. මොකද්ද අපේ ලෝකය කියලා කියන්නේ? ඔව් අපේ ලෝකය කියන්නේ ඇහැයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගඳ සුවඳයි, දිවයි රසයයි, ශරීරයයි ස්පර්ශයයි. මනසයි අරමුණයි. මේක තමයි අපේ ලෝකය. මේවට කියනවා ද්වාදස ආයතන කියලා. ආයතන 12 කියලා. අභ්‍යන්තර ආයතන 6යි, බාහිර ආයතන 6යි. නැත්නම් අභ්‍යන්තර ඉන්ද්‍රිය 6යි, බාහිර අරමුණු 6යි. මේ 12ම ලක්ෂණය මොකද්ද? මේ 12ම හැම මොහොතෙම ඒ මොහොතේ හටගන්නේ. මේ 12ම කලින් තිබිල ලබන අත්දැකීමක් නෙවෙයි. ඇසින් රූපයක් දකිනකොට මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකේ තමයි මේ විද්‍යාව තියෙන්නේ. මෙතන ආයෙත් වෙනස් වෙනවා ඊළඟ මොහොතේ බලනකොට පිටේ පේන්නේ නැහැ අපිට දැන් මේක. ඒ නිසා සමහර ප්‍රේතයන් දුපෝෂයන් පිටින් හැවෙතට යන පුළුවන්. දැන් අපට නම් ආයතන වෙනස් වෙච්ච ගමන් මේ පැත්ත වෙනස් වෙනවා. අපි ඊර්ධ බලයෙන් අපේ ආයතන ඇතුළේම වෙනස් වෙනවා තින් මීට වඩා කරස්සයක් අපිට පේන මොහොතේ. මේ මොහොතේ ආයතන වෙනස් වෙනවා තින් මෙතන දේවල් ප්‍රශ්න ඔක්කොම ටික අපිට පේන බනහනා කොහෙත් පේන ගන්නේ නැහැ. ඒතර මේ ආයතන වලට දැන් තියෙන ආයතන වලට සාපේක්ෂව තමයි මේ සංඛ්‍යාව අපිට පේන්නේ. දැන් මෙතන අපි කියමු වතුර බාධිනේ තිබ්බ කියලා. බොන්න පුළුවන් වචන වතුර බාධිනේ. දැන් ඔබ හතරට හොඳ පිපාසනම් වතුර නම් බොන්න පුළුවන් මේ මොහොතේ. හැබැයි බැරි වෙලා ආයතන වෙනස් වුණොත් මොකද වෙන්නේ? කර්මාරූප වෙනස් වුණොත් මෙතන වතුර ටික වතුර විදිහට පේන්නේ නැහැ. එතැමිට වතුර ටික ලේසරම වගේ පේන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ තියෙන කතා තියෙනවනේ. අර වැද්දෙක් මුවෙක් මරල කැලේට යන ගිහිල්ලා ආරණකට ගිහිල්ලා බැලුවා වතුර කොහෙවත් නැහැ. වතුර පිරීලා තියෙන කාලවල යට පේන්නේ නැවතු. තොර ඒක වෙන්නේ මේ පැත්තේ ආයතන වෙනස් වෙනකොටම බාහිර ලෝකේ වෙනස් වෙනවා. ඒ නිසා ඒක අපි අපේ ලෝකයට ඒ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක්. අන්න ඒක තමයි මේ ආයතන අනිත්‍ය කියන්නේ මේ මොහොතේ හටගන්න දේ කියන එක. දැන් මේ සත්‍යය මෙහෙම කරාට පස්සේ කෙනෙකුට කියන්න පුළුවන් මේ ඇඟිල්ල කැඩිලා යනවා, මගේ කන කවදා හරි නොඇසී යනවා කියලා කියන්න පුළුවන්. ඒක විපරිණාමය. ඒක තේරුම් ගන්න එක ලේසි. නමුත් තේරුම් ගන්න අමාරු මොකද්ද? තේරුමන අමාරු දෙය තමයි මෙන්න මේ ශබ්දය මේ මොහොතේ හටගස්සන එකක් කියන එක. මේක කලින් තිබුණ එකක් නෙමෙයි. එතකොට මේ මොහොතේ හේතු නිසා හේතු ගානක එකතුවකින් මේ මොහොතේ හටගන්නේ හේතු වලින් හටගන්න මේ දේ හේතු වලට අයිති නැහැ. මේ මොහොතේ රූපයක් දකිනම හේතු ගානක එකතුවකින් මොනවද හේතු? ඇස, රූපය, චක්කු විඥානය, මේ ආලෝකය, අවධානය, මේ හුඟක් කරුණු එකතුවකින් මේ මොහොතේ රූපයක් පේනවට මේක හේතුවකටවත් මේ රූපයයි තියෙන්නේ. එතකොට මෙන්න මේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන අදහසයි අනිත්‍ය කියන එකෙන් කියන්නේ. එතකොට මෙන්න මේ අනිත්‍ය ලෝකය අපට පේන්නේ කොහොමද? නිත්‍යයි කියලා. දැන් කෙනෙක් දැක්කට පස්සේ අපිට හිතෙන්නේ මේ කලින් දැකපු කෙනාම දකින්නේ කියලා. එතකොට කලින් දැකපු කෙනා නෙමෙයි මේ දකින්නේ. මේ මොහොතේ අපි නිර්මාණය කරගන්න ලෝකය මේ පේන්නේ. දැන් මේ ෆෑන් එක උනත් අපිට හිතෙන්නේ දැන් අපිකම දුම් හිත දියල බලන්න ගිය කියලා. දියලුම බලන්න ගිය කියලා. අපිට හිතෙන්නේ මේ කලින් දැකපු දියලුමේ පේන්නේ කියලා නේද? නමුත් ඒක ශරීරෙ වතුර ටික ගහලා ගියා. දැන් තේන ලෝකයක් මෙහෙමයි. දැන් මේ පොඩි හඳුර බලනකොට ඊළඟ මොහොතේ බලනකොට අපි ආයතනෙන් අලුත් එකක් නිර්මාණය කරගන්නවා. නමුත් මේ පිළිබඳව මේ අනිත්‍යතාවය පිළිබඳ අපේ නිච්ච සංකල්පයේ තියෙන විපල්ලාසයේ මේ වැරදි හැඟීම තියෙන. ඒකත් දුකට හේතුවක්. අනිත් එක තමයි හතරවෙනි එක මොකද්ද? ඈ අනත්තේ අත්ත විපල්ලාසය නැත්නම් අත්ත සංඥාව කියන එක. සංඥා කියන්නේ හැඟීම කියන එක. ඒතකොට මෙන්න මේ විපල්ලාස හතර තමයි අපිට නිතරම කියන්නේ මේ වැරදි තේරුම් ගැනීම හතරක් තියෙන අසුභයේ සුභ විපල්ලාසය, දුක්ඛයේ සුඛ විපල්ලාසය, අනිච්චයේ නිච්ච විපල්ලාසය, අනත්තේ අත්ත විපල්ලාසය. අනත්ත කියන්නේ මොකද්ද? අනත්ත කියන්නේ Taman කැමති විදිහට පාලනය කරන්න බෑ කියන එක. අර පොඩි ළමයෙක්ගේ වීඩියෝ එකක් එමෙ තියෙනවා. කවුරුත් උනාම අර පොඩි ළමයා අනත්තය ගැන විස්තර කරන්නේ. එයා කියනවා තාත්තගෙන් අම තාත්තේ, තාත්තා ආත්ම නම් තාත්තා කියනකොට තාත්තට පුළුවන් පාලනය කරන්න, කෙස් දෙනකොට පාලනය කරන්න පුළුවන්ද? යදි වෙනකොට නවත්තන්න පුළුවන්ද? මැරෙනකොට නවත්තන්න පුළුවන්ද කියලා අවුරුදු තුනක්ම කරලා මේ ඥානත්ය විස්තර කරනවා. එතකොට එතෙන් යන්නේ එක තමයි අනත්ත කියන්නේ අපි කැමති විදියට පවත්වා ගන්න බෑ කියන එක. නමුත් අපිට හිතෙන අපිට පුළුවන් කියලා පාලනය කරන්න. පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් ඒ සීමාවෙන් එහාට අපිට පාලනය කරන්න බෑ. අපිට පොඩි පොඩි දේවල් ටිකක් කෑම බීම කාලා සාමාන්‍ය කොණ්ඩෙ පීරගෙන සාමාන්‍ය ටිකක් කරන්න පුළුවන්. නමුත් අපිට විශාල පරාසයක් අපිට පාලනය කරන්න බෑ. ඇයි බැරි? මේක ආත්ම නොවන නිසා. එතකොට මෙන්න මේ ටික තමයි අපිට තියෙන විපල්ලාස හතර. වැරදි හැඟීම් හතර. මෙන්න මේ හතර දුරු කරන තමයි බුදුහාමුදුර අවුරුදු 45ක් ධර්ම දේශනා කළේ. මේක තමයි පදනම. එතකොට දුක කියන්නේ මොකද්ද? දුක කියන්නේ මෙන්න මේක. මෙන්න මේ හතර. සුභ, සුඛ, නිච්ච, අර්ථ, සංකල්ප. එතකොට දුකෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද? දන්නේ ඒවා පිළිබඳව අසුභ, දුක්ඛ, අනිච්ච, අනාත්ම වශයෙන් බැලීම. මේක දුක, දුකෙන් නිදහස් වීම මේක. ඒත් එතකොට බුදුහාම අවුරුදු 45 තිස්සේ දේශනා කරලා කිව්වේ දුක දුක නැති කිරීමක් කියන එක මෙන්න මේ හතර සහ මේ හතරෙන් නික්මීමේ ක්‍රමය තමයි දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ වටා තමයි දැන් මෙතන ඉඳලා දිගට ලියන දැන් අපි දිගට ලියාගෙන යන කාරණ දෙකක් තියෙන මේ හතර සම්බන්ධව. එතකොට අසුභයේ සුභ විපල්ලාසය දුරු කරන්න බුදුහාම දේශනා කරපු මඟ මොකද්ද? අසුභයේ සුභ විපල්ලාසය දුරු කරන තමයි සතර සතිපට්ඨාන දේශනා කලේකින් කායනුපස්සනාව මේකට තියෙනවා. කායනුපස්සනාව ආස්වාස් ප්‍රාස්වාස් වශයෙන් නැත්නම් ඉරියාපත වශයෙන් සම්පජඤ්ඤ වශයෙන් ධාතු මනසිකාරය වශයෙන් පටිකූල මනසිකාරය වශයෙන් නවසීවතික විදියට බල බල මෙන්න මේ විශේෂයෙන් ශරීරයේ කේන්ද්‍රගතවයි මේක තියෙන්නේ. මේ සුභ සංඥාව මේක දුරු කරන්න තමයි කායනුපස්සනාව දේශනා. එනිසා අසුභයේ සුභ විපල්ලාසය දුරු කරන්න තමයි මොකද තියෙන්නේ? කායපස්සනාව තියෙන්නේ. ඊළඟ දුක්ඛයේ සුඛ සංඥාව දුරු කරන්න තමයි මොකද? වේදනා පස්සනාව තියෙන්නේ. එතකොට අනිත්‍ය නිත්‍ය සංඥාව දුරු කරන්න තමයි මොකද තියෙන්නේ? චිත්තානුපස්සනාව. සිතිය ලක කරගෙන මේක තියෙන්නේ. චිත්තානුපස්සනා දේශනා කරන්නේ මේක. ඊළඟට අනත්ත්‍ය අට සංඥාව දුරු කරන්නයි ධම්මානුපස්සනාව තියෙන්නේ. ධම්මානුපස්සනාව තියෙන්නේ මේකට. ධම්මානුපස්සනාව. ඊළඟට මේක තව දුරටත් යනවා මම දැන් දෙපැත්ත මකමක යන්නේ ඊට පස්සේ. ඊළඟට මෙන්න මේ කායනුපස්සනාව වඩනකොට මේ හතරෙන් කරන්නේ අපේ ජීවිත සමස්ත ජීවිතය අවබෝධ කරගන්න. මොකක්ද අපේ ජීවිතය කියලා කියන්නේ? අපේ ජීවිතය කියන්නේ ස්කන්ධ පංචකය. ඇසෙන් රූපයක් දැක්කයි කියන්නේ ක්ෂණිකව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතරක් පහක් පහළ වෙනවා. ඒ පහ පහළ වෙනවත් එක්කම අතීත කර්ම විපාක හැටියට මේක පහළ වෙනවා. ඒ පහළ වෙච්ච දෙයම අපි අවිද්‍යාසගතව බලනකොට ඒ ස්කන්ධ පංචකයේම පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. අපි දුක වැළඳගෙන ඉන්නේ. එතකොට මෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉතාම වැදගත් ප්‍රකාශයක්. මම පෘථග්ජන කෙනාට සේක වෙන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, අසේක කෙනාට පිරිනිමන දෙක් සුවදායි වාසය කිරීමට මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. දැන් මේ කරුණ අපි පස්සේ සාකච්ඡා කරන පොඩි හඳුරෙන් ආයෙයි මේව කියනවා. එතකොට තේරෙනවා. එතකොට බුදුහාරම කද දේශනා කරන්නේ මම පෘථග්ජන කෙනාට හේක වෙන්න. හේක කියන කාටද? හේක කියන්නේ හික්මන අයට. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා අරහන්ත මාර්ගය දක්වා හත් දිනක් කියන සේක පුද්ගල හත් දිනක් කියනවා. ඔක්කොම ලෝකේ පුද්ගලයන් කොටස් තුනකට බෙදෙනවා. මොනවද? පෘථග්ජන, සේක, අසේක කියලා. පෘථග්ජන කියන්නේ සෝවාන් වෙච්ච නැති අය. තාම මාර්ග ඵල නොලබපු අය. ඊළඟට සේක කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා සෝවාන් මාර්ගයේ ඉන්න කෙනා, සෝවාන් ඵලයේ ඉන්න කෙනා, සකදාගාමි මාර්ගයේ, සකදාගාමි ඵලයේ, අනාගාමි මාර්ගයේ, අනාගාමි ඵලයේ, අරහන්ත මාර්ගයේ කියලා හත් දෙනවා. ඒ වන්ට අපි කියනවා සත්ත සේකයන් කියලා. සත්ත සෛෂ්‍යයන් කියලා කියනවා. එතකොට අසේක කියන කාටද? අසේක කියන රහතන් වහන්සේ. එතකොට පෘථග්ජන ඉන්නවා, සේක ඉන්නවා, අසේක ඉන්නවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක පුද්ගලයාට අසේක වෙන්නත්, රහත් වෙන්නත්, රහත් වෙච්ච කෙනා පිරිනිවන තෙක් සුවදායි වාසය කරන්නටත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. මොකක්ද එකම ප්‍රතිපදාව? ඒ තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය සමුදය අත්ංගම අස්සාද ආදීනව නිස්සරණ හැටියට බලන්නේ මොන ස්තරයේ හිටියත් මෙතන ප්‍රතිවල වෙන මොකුත් නැහැ මේකට සහයෝගය දක්වන අනිත් ඔක්කොම ධර්ම කරුණු තියෙනවා මේක තමයි කේන්දරය එතකොට අපි කියුවේ මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩනකොට මොකද වෙන්නේ ආර ස්කන්ධ පංචකයේ ස්වභාවය පේන්න ගන්න මොකද කියන්නේ කායනපස්සනා වඩනකොට මොකද වෙන්නේ රූපස්කන්ධය ප්‍රකට වෙනවා වේදනපස්සනා වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා චිත්තානපස්සනා වඩනකොට විඥානස්කන්ධය ප්‍රකට වෙනවා ධම්මානපස්සනා වඩනකොට ස්කන්ධ දෙකක් ප්‍රකට වෙනවා මොකද්ද ඒ තමයි සංඥා සංකාර එතකොට අසුභේ සුභ විපල්ලාසයේ දුරු කරන්නට කායනපස්සනා වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා ඊළඟට දුක්ඛයේ සුඛ සංඥාව දුරු කරන්නට වේදනපස්සනා වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා අනිච්චේ නිච්ච සංඥාව දුරු කරන්නට චිත්තානපස්සනා වඩනකොට විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා අනාත්මේ ආත්ම සංඥාව විපල්ලාසය දුරු කරන්නට ධම්මානපස්සනා වඩනකොට මොකද වෙන්නේ සංඥා සංඛාර කියන දෙක ප්‍රකට වෙනවා. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය ප්‍රකට කරගන්න තමයි මේ සතර සතිපට්ඨානය අපි වඩන්නේ. එතකොට සතර සතිපට්ඨානය තමයි මේක බුදුදහමේ තනිකරම බෑග්ග්‍රවුන්ඩ් එක. අපිට ඉන්න තියෙන වපසරිය ෆීල්ඩ් එක. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරත කියලා. තමන්ගේ ගෝචර විසේ හැතරෙන කියලා. අපේ කුඹුර, අපේ පිතෘ භූමිය තමයි සතර සතිපට්ඨානය. මේක ඉන්නකන් අපට අනතුරක් වෙන්නේ නැහැ. හැබැයි මේ සතර සතිපට්ඨානය නැමැති කුඹුරෙන් අපි අයින් වුණොත්, පිය උරුමෙන් අපි අයින් වුණොත් අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මාරයේ භූමියේ. මාරයට ඕන දෙයක් කරන්න පුළුවන් ඊට පස්සේ. ඒ නිසා නිතර අපි අපේ ආයතන ගැන මෙන්න මේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතර තුල සිත පිහිටුවාගෙන ඉන්නවා නම් අපි කැලේක හිටියත් එකයි, පාරක හිටියත් එකයි, හොලිවුඩ් වල හිටියත් එකයි. ඒ නිසා අපට මෙන්න මේ සතර සතිපට්ඨානය තමයි පියාගෙන් ලැබිච්ච උරුමය. අපේ පියා කවුද? බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච උරුමය. ඒ නිසා මේ සතර සතිපට්ඨානය වඩන තමයි බුදුහාරෝ නිතර අපට උනන්දු කෙරෙන්නේ. ඒ නිසා තමයි දේශනා කළේ ඒ කයන අයම් වික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධිය. සත්‍යංගේ පිරිසුදු බව සඳහා. ශෝක පරිද්දවන සම්තික්කමාය. ශෝකයන් දුරකරන්ට. දුක් දෝමනස්කරන් අත්තංගමාය. දුක් දෝමනස් දුරකරන්ට. ඥාය සදිගමාය ඥානි ලබන්නට නිබ්බාන සච්චිකිරියාය නිවන සාක්ෂාත් කරගන්නට යදිදන් චත්තාරෝ සතිපට්ඨාන කියලා දේශනා කළේ ඒ සමයේ සියලු දුක් වලින් දුර වෙලා පරිසුද්ධත්වයේ ලබලා ඥානි ලබාගෙන නිවනේ සැනසෙන්න තියෙන එකම මඟ විදිහට දේශනා කළේ සතර සතිපට්ඨානය ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනකොට මෙන්න මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය ප්‍රකට වෙනවා එන්න එන්නම දැන් කායනපස්සනාවේ සතිපට්ඨානයේ අංග තුනක් තියෙනවා කියලාම වැදගත්. මේ කරුණ අපි අයි සාකච්ඡා කරනවායි. එතකොට දෙවෙනි පාරයි කියන්නේ දැන් ටිකක් තේරුම් ගන්න හැමැති ඈ. එතකොට අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ සතර සතිපට්ඨාන ගැන කියනකොට කරුණ තුනක් දැනගන්නට ඕන අපි. ඒකම වැදගත්. මොකද මේ කරුණ තුන සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා. මොකද තුන සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා. එතකොට සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සිහිය පිහිටුවීම. කාය, වේදනා, චිත්ත, ධම්ම කියන හතර තුල සිත පිහිටුවා ගන්න එක. වර්තමානයේ තුල මේ හතර තුල ඉන්නවා. සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? එහෙම හිත තියාගෙන ඊට පස්සේ මේකේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ නිතර දේශනා කරන්නේ සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති. කය ගැන බැලුවට පස්සේ මේක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එකක් කියලා දන්නවා. වේදනාව ගැන බලනකොටත් එහෙමයි. සමුදය ධම්මානුපස්සී විරති වය ධම්මානුපස්සී විරති. මේ හට ගැනීම නිරුද්ධ වීම නැත්නම් අනිත්‍යතාවය බලමු. බලන්න බලන්න තමයි කෙලෙස් සිඳෙන්නේ. ඒක සතිපට්ඨානය කියන එක හරියට එක අතකින් ගොයම් පිට අල්ල ගන්නවා වගේ. සතිපට්ඨාන භාවනාව කියන්නේ කොහොමද? අනිත් අතින් දෙයක් ඇත්තෙන් ගොයම් එක කපනවා වගේ වැඩ. ඒ නිසා දෙකම අවශ්‍යයි. සතිපට්ඨානයත් ඕන සතිපට්ඨාන භාවනාවක් ඕන. දැන් බොහෝ දෙනෙක් ලෝකයේ සතිපට්ඨාන ගැන කියනවා මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා ඉංග්‍රීසි වලින්. ඊය කියන්නේ වර්තමානය තුල ඉන්න කියලා කියන්නේ. එතකොට ඔක්කොම ප්‍රශ්න විසඳේ කියලා. බුදුදහමෙන් එහෙම කියන්නේ වර්තමානය තුල හිටියද විතරක් හරියන්නේ නැහැ. වර්තමානයේ තුල ඉන්න ගමන් මේ අනිත්‍යතාවය වෙනේ කරන්නත් ඕන. නැත්නම් වර්තමානයේ හිත හැටියට ගන්න. වර්තමානෙවත් නිත්‍ය නෑ. වර්තමානයේ හේතුඵල මත හටගන්න දෙයක්. ඒ නිසා ඒකත් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන එක දකින්න දකින්න දකින්න වෙන්නේ මොකද්ද? අපිට ඇසෙන් රූප පේනකොට, කනෙන් ශබ්ද අහනකොට, නැත්නම් සිතුවිල්ලක් එනකොට බාහිර රූපයක් තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපිට මොකක් හරි සංදයක් වම කාක්කේ කියලා එනවා. තව සංදයක් ඇහෙනකොට ආකුස්සිය වැඩ කරන කෙනා කියලා හිතෙනවා. තව සංදයක් ඇහෙනකොට කැරලෙක් කියලා හිතෙනවනේ. දැන් සංදය මතක් වෙනවනේ. එතකොට අන්න ඒ තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කිරීම තමයි මේකෙන් කරන්නේ. ඒක හඳුනා ගන්නවා හඳුනාගන්නේ සිහියෙන්. ඒ දෙවෙනි සිහියෙන් කියලා ගන්නවා. පළවෙනි එකෙන් රැවටෙන්නේ නැහැ. දැන් අපි පළවෙනි එකෙන්ම රැවටෙලා ඉන්නේ. පළවෙනි එකෙන් කරන්නේ ඒ ශබ්ද ඡායාව විතරයි දෙන්නේ. දෙවෙනියෙන් තමයි හඳුනාගන්නේ තමයි අතීත සංස්කාරත් එක්ක. ඈ අතීත අනාගත පච්චුප්පන්නේසු කියලා අර හඳුනාගන්නේ පස් ප්‍රපංචත් එක්ක. ඒ දෙවෙනි මාකාරයි. මුලයේ හඬ විතරයි තියෙන්නේ. දැන් අපි කියමු මම කියනවා යෝයම් ස්වානක් කියලා. මොකද කියන්නේ? තේරෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ තමයි දැන් මම මේ කියන එක. එතකොට මේ හඬේ අරකේ වෙනසක් නැහැ. නමුත් අපිට හිතෙන්නේ දෙක වෙනස් කියලා අරක මට නොතේරෙන එක මේක තේරෙන එකක් කියලා. ඇත්තට මේක තේරුම් ගන්නේ දැන් මම කියන එක තේරුම් ගන්නේ පළවෙනි එක නිරෝධ වෙලා දෙවෙනි පාරට. දැන් අර මම ඉස්සෙල්ලා තේරෙන ටිකක් කිව්වේ. ඒ හඬ වගේ තමයි දැන් කියන එක. එතකොට හඳුනාගන්නේ පළවෙනි එක නිරෝධ වුණාට පස්සේ. දෙවෙනිවත් දෙවෙනි ස්ථිතියෙන් තමයි හඳුනාගන්නේ. හඳුනාගන්නේ කොහොමද? අර ප්‍රපංච සංඥා සංකා සමුදාචරන්ති කියලා මධ්‍යමික සූත්‍රයේ තියෙනවා. ප්‍රපංචත් එක්ක අතීතේවත් එක්කද හඳුනගන්නේ. දැන් කපුට කියලා කිව්ව ගමන් හඳුනගන්නේ කපුට කළු පාටයි, කපුට මේ වගේ කරදර කරනවා, කපුට මේ වගේ කෑදරයි, ඔක්කොම ටිකක් ඊට පස්සේ හඳුනගන්නේ. ඒ හඳුනගන්නේ පළවෙනි හිතේ නෙමෙයි දෙවෙනි හිතේ. පළවෙනි හිත කපුටා කියන සංඥාව නිරුද්ධ වෙනවා. ඊට පස්සේ අතීත ටිකක් එක්ක අරගෙන තමයි මේක. අන්නේ අතීතයකට නොයන විදිහට තමයි මේ සතිපට්ඨානය අපට දේශනා කළේ. ඒ නිසා සතිපට්ඨානය කියන්නේ සිහිය පිටුවා ගන්න එක. සතිපට්ඨාන භාවනාව කියන්නේ සමුදේවය බලන එක. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? පටිසම්පාද පිළිබඳ අවබෝධය. මේ හේතුඵල න්‍යාය පිළිබඳ සිස්ටම් එක දැනගෙන ඉන්නවා. දැනගෙන තමයි වැඩේ පටන් ගන්න. නැතුව කළ වැඩක් නැහැ. දැන් අපි ගහකට නගිනවා නම් තනිකරම ගහේ කෙළවරට මිනිමඟ ගහන්න ඕන. ගහලා තමයි ගොඩ වෙන්නේ. ලී දෙකක් අරගෙන බැඳ බැඳ ගන්න යන්නේ. ඒ වගේ තමයි සතිපට්ඨාන භාවනාව පටන් ගන්නකොටම පටිසම්පාද න්‍යාය තේරුම්ගෙන වැඩේ පටන් ගන්න. මේක සාක්ෂාත් කරගන්නයි මේ යන්නේ. ඒ නිසා තමන් පියවරක් පාසාම සක්මන් කිරීමේ ඉඳන්ම තමන් මොකද මේ කරන්නේ? මෙන්න මේ නිත්‍ය සංඥාව දුරු කරන මාර්ගයට යන්නේ මේක තියෙන්නේ. හේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන මේ සිද්ධාන්තය ප්‍රත්‍යක්ෂ කරගන්නයි මේ හැම පියවරක්ම තියන්නේ. පටික සංඥාය වැඩුවත්, අරහන් ආදී ගුණ වැඩුවත්, සීල සන්තෝෂෝ පට්ඨාගේ වැඩුවත්, සීල සමාදන් වුණත්, අසරණකම දානයක් බෙදුවත්, අතු ගෑවත් මේ හැම එකම කරන්නේ මෙන්න මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එහෙම නැත්නම් අපි ඒ කරන දෙයට විතරක් පොටු වෙනවා. එතකොට දානශාලාවට ගියාම ඉතින් එතන වැඩ අනේ කරදරයි කියලා. අතු ගාන ගියාම ඉතින් අයෝ තාම වාක අතු ගාන තියේ කියලා. ඒ හිතෙන්නේ මොකද අපිට? අපි මේ ප්‍රතිපදාව නැති හින්දා. අපි මේ ප්‍රතිපදාව දැනගන්නවා නම් දානසලා වැඩ කරනකොටත් මේක තේරුම් ගැනීම සඳහා මේ ඔක්කොම කරන සම්මුදේ වේ බලන්න. අතුගාන කොටත් එහෙමයි. කුදු මදින කොටත් එහෙමයි. තෙල සමාදන් වෙන කොටත් එහෙමයි. දානෙට යන කොටත් එහෙමයි. හැම වෙලාවෙම මේ දුක නිදහසේ මාර්ගයත් එක්කයි ඉන්නේ. ඒකට කාලය අවතියමක් කියලා එකක් නැහැ. බෝරින් නැහැ, එපා වෙන්නේ නැහැ. දැන් අපිට එපා වෙනවා. ඉක්මනටම දානසහ සුද්ධක ඉක්මනටම එන්න ඕන කියලා හිතෙනවානේ. ආවට පස්සේ ආයෙ නිදා ගන්න කියලා හිතෙනවා. ඇත්තෙන්ම අපි දහම තුලිනකොට අපිට එහෙම කමලිකමක් නැහැ. හැම මොහොතම දහමත් එක්ක නිදාගෙන හිටියත්, එයා මේ සමුදේවය දකින්න තමයි මෙයා යන්නේ. යා නිදාගන්නේ නිවන් දකින්න. නිදාගන්නේ නිවන් දකින්න. ඇයි මේ මොහොත වේගෙන් අරගෙන මේ මොහොත ඊළඟ මොහොත අවදිවල මන වඩන් තමයි නිදාගන්නේ. අන්න ඒක අපිට මෙන්න මේක නැති නිසා තමයි අපිට දහම එක පැත්තක් අපි එක පැත්තක් කියලා අපිට හිතෙන්නේ. අපිට කම්මැලි හිතෙන්නේ ඒක එපා වෙන්නේ ඒක කරනදි. සතුට නැති අපිට ඒකයි. ඒ නිසා අපි මේ දුකේ නිදහස් වෙන මාර්ගයටම මේ හැම දෙයක්ම කරන්න කියලා අපි තේරුම් ගත්තොත් අපි හැම දෙයක්ම සිහින් කරන්නේ හැම මොහොතෙම කෙලෙස් අඩුවෙමින් යන්නේ තමයි ඒකයි. මගතොට හැමදැනම යාට සක්ම මරුවක් වෙනවා. බාහන මධ්‍යස්ථානයක් වෙනවා. කමඨන් වඩන තැන බවටපත් වෙනවා. Tamange කෙලෙස් පිරිසිඳ බලන චෙක් කළ බලන තැනක් බවට පත් කරගන්න තමන්ගේ හැම අරමුණක්. ඒ නිසා සතිපට්ඨානෙ වැදගත් වෙනවා. එතකොට සතිපට්ඨානෙ තුලින් මෙන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන අවබෝධ කරගන්න තමයි අභිධර්ම පිටකයේ සම්පූර්ණ වගේ විස්තර වෙන්නේ. සත්‍ය ප්‍රකරණය විශේෂයෙන් විස්තරේ රූපේ මොකද්ද කියලා කියන්නේ. රූපේ බුදුහමන දේශනා කරන කෙනෙක් හරියට රූපේ පිටසින්ද දැනගත්තොත් මම ඇප වෙනවා, එයා අනාගාමී වෙනවා කියන. ඥානෙත් හතර අවබෝධ කරගන්නා රූපය අවබෝධ කරගත්තත් ඒ තරම්ම පරාසයක් මේ තුරේ ඉස්සර කරනවා. මේ පහේම ලක්ෂණය මේ පහවෙන් කරන්න බෑ. මේ පහ අපි මනසෙන් බුද්ධියෙන් විතරයි වෙන් කරන්නේ. බාහිර ලෝකේ තුර මේ සියහකට තිර වෙන් කරන්න බෑ මේවා. මේ පහ එකට තියෙන්නේ. අපේ හඬක් ඇහෙනකොට, ගඳ සුවඳක් දැනෙනකොට, සිතිවිල්ලක් හිතෙනකොට හැම මොහොතම මේ පහ හටගෙන නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි අපි ටිකෙන් ටික මුලා වෙනවා මේ වගේ ගිහිල්ලා. සිහියෙන් ඉන්න මුලාවෙන් දුරනක් යඩ වෙනවා ටික ටික. මොළේ රූපේ නැකල ගිහින් බැලුවට කියන්නේ ඊට පස්සේ යන්න. ඊට පස්සේ හඬ විතරක් යනකොට ඊට පස්සේ ටිකක් ඉන්නවා. ඔහොම ඔහොම ඔහොම ටික ටිකක් පස්සට එනවා. මුල්පල රැවටෙනවා අපි. කෙනෙක් දැක්කොත් හැරයන් බන ආයෙ පාරක් කැඩලා දාන්න ආයෙ පාරක් කැඩලා බලන්න නියම තමයි. ඊට පස්සේ ටිකක් ගියන පස්සේ එකපාරක් විතරක් බලන්න. ඊට පස්සේ දැක ගම ඉවර. හැමෙම ටිකෙන් ටික අපි පානිනවා. ගිහින් අන්තිමටම හොඳට සිහින් ඉනකොට දිත්තේ දිට්ට මත්තන් යනවා. දකිනකොටම මේ පැත්තයි බලන්නේ බාහිර නේද. සාමාන්‍ය කෙනා ගිහිල්ලා රැවටිලා වා කරදර වලටපත් වෙනවා. අපි එච්චර දුර යන්නේ. අපි මගදී ටිකෙන් ටික මේක බ්‍රේක් කරනවා. අනේ සඳහා තමයි සතිපට්ඨානෙ තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකය තමයි ඊටාම වැදගත් තේරුම් ගන්න එක. මේක තේරුම් ගන්න තමයි විශේෂයෙන් මුළු අභිධර්ම පිටකෙම තියෙන්නේ. ඊළඟට මෙන්න මේ හතර තේරුම් ගන්නකොට තවත් මේ ස්කන්ධ පංචකය තේරුම් ගන්නකොට තවත් හතරක් අපිට තේරුම් ගන්න පුළුවන්. එකකට අසුබේ සුබ සංඥාව දුරු කිරීම සඳහා කානපස්සනා වඩනකොට එක පැත්තකේ රූපස්කන්ධය ප්‍රකට වෙනා වගේම අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? කබලින්කාර ආහාරය පිළිසිඳ දැනගන්න. අපි ගන්න ආහාරයේ ස්වභාවය තේරුම් ගන්න. කබලින්කාර ආහාර. ඊළඟට අසුබේ සුබ සංඥාව දුරු කිරීම සඳහා වේදනාපස්නා වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවත් එකම ස්පර්ශාහාරය. ස්පර්ශාහාරය පස්සාහාරය ප්‍රකට වෙනවා. ඊළඟට අනිත්‍ය නිත්‍ය සංඥාව දුරු කරන්නට චිත්තානපස්නා වඩනකොට එක පැත්තකින් විඥාන ස්කන්ධය ප්‍රකට වෙන අතරින් අනිත් පැත්තේ මොකද්ද වෙන්නේ? චිත්තානපස්සනා වඩනකොට මොකද්ද වෙන්නේ? විඥානාහාරය ප්‍රකට වෙනවා. අනාත්මේ අත්ථ සංඥාව දුරු කරන්නට ධම්මානපස්සනා වඩනකොට අපට සංඥා සංස්කාර දෙක ප්‍රකට වෙන අතරින් අනිත් පැත්තේ මොකද්ද වෙන්නේ? ඕ මනෝ සංචේතනාහාරය ප්‍රකට වෙනවා. මේ සතර ආහාරයේ පිළිසින දැනගන්න මුළු බුදුදහම තියෙනවා. සතර විපලාසය දුරු කරන්නට, සතර සතිපට්ඨානය වඩන්නට, ස්කන්ධ පංචකය ප්‍රකට කරගන්නට සතර ආහාරයේ පිළිසින දැනගන්නට තමයි බුදුදහම තියෙන්නේ. ඊළඟට තවත් පැතිවලට මේක විස්තර කරන්න පුළුවන්. අනිත් පැත්තට දිගට මුණක් මේ විස්ත මුළු බුදුසමයම මේ ඔස්සේ යන්නේ. එතකොට කායපස්සනා වඩනකොට කායපස්සන වඩනකොට රූප කියන කොටස ප්‍රකට වෙනවා. ඊළඟට ඊළඟට චිත්තානුපස්සනා වඩනකොට චිත්ත කියන කොටස ප්‍රකට වෙනවා. ඊළඟට අනිද්දක වඩනකොට වේදනුපස්සනාවයි ධම්මානුපස්සනාවයි වඩනකොට චෛතසික ප්‍රකට වෙනවා. මේ මොකද්ද? මේ අභිධර්මයේ සම්පූර්ණ වෙනවා. චිත්ත චෛතසික රූප නිබ්බාන. එයාට ප්‍රකට. අනිත් පැත්තෙන් මේ කානුපස්සනා වැඩිමත් එක්කම සතිපට්ඨානය තුල ඉඳගෙන රූපේ වඩනකොට රූපේ කියන කොටස ප්‍රකට වෙනවා. මේක වඩනකොට නාමයේ කියන කොටස ප්‍රකට වෙනවා. නාම රූප දෙක ප්‍රකට වෙනවා. එතකොට නාම රූප පරිච්ඡේද ඥානය තමයි සම්පූර්ණම දුකේ නිදහස. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දකිනකොට කලින් ශබ්දයක් අහනකොට ක්ෂණිකව නාමයේ සහ රූපයේ දෙක වෙන් කළා හඳුනගන්න. දැන් මේ රූපයේ දකිනකොටම මේසේ කියලා මේ භෞතික රූපයේ සතර මහා භූත රූපයේ පැත්ත තියලා මේ පැත්තේ මේසේ කියලා Taman නිර්මාණය කරගත්ත දේ මේ පැත්තෙන් වෙන් කළ බලන්න. මෙතන රූපයක් දකිනකොටම සතර මහා රූපය වෙනම දකිනවා. මේ පැත්තෙන් පිස්සුවක් කියලා මට බැනපු කෙනා කියලා මට උදව් කරපු කෙනා කියලා මේ පැත්තෙන් වෙන් කළ මේක ගන්න කොටස් ගන්න. වෙන් කරපු ගාමම බැඳීම නැහැ. අර සුදු ගොනායි කළු ගොනායි බැඳලා තියෙන මේ ලනෝ වගේ සුදු ගොනකුයි කළු ගොනකුයි ඉන්නේ දෙන්නම ලනෝකින් බැඳලා තියෙනවා. ඒ දෙන්න දෙන්නට බන්ධනයක් කරලා දැන් අපිත් මේ අවිද්‍යාව නැමැති බන්ධනයෙන් බැඳලා ඉන්නේ. මේ සතර සතිපට්ඨානය තුළ ඉන්නකොට හැම මොහොතෙම ඇසල රූපයක් දකිනකොට කන සම්බයක් අහනකොට හැම දෙයකදීම නාම රූප වෙන් කර කර බලනකොට වටේ. එතකොට බාහිර රූපයක් තුළ බැසගන්නේ. දැන් පොඩි හාමුදුරුවෝ කියලා දකිනකොටම මේ රූපය දකිනවත් එක්කම මේ පොඩි හාමුදුරුවෝ හොඳ වැඩි ඉන්න කෙනෙක් අපට උදව් කරන කෙනෙක් කියලා ඒකත් දකිනවා. දැක්කම මේ රූපෙට කියලා එකට බඳින්නේ. ඒ දෙක වෙන් කළ තේරුම් ගන්න කියලා. ඒ මට මගේ ලෝකෙට තමයි පොඩි හාමුදුරුවෝ හොඳ. තව කෙනෙකුගේ ලෝකෙට පොඩි හාමුදුරුවෝ හොඳ නෑ සමහරවල්ලා. දැන් මට මාරේ එහෙම අකමැතියි පොඩි හාමුදුරුවෝ හොඳට සිල්වත් ඉන්නකොට. එතකොට ඒ ලෝකේ නිර්මාණය කියන එක දන්නවා. දැනගෙන මෙන්න මේ නාම රූප දෙකකට ගැට ගහන්නේ නෑ. ඒ දෙක වෙන් කළ තේරුම් ගන්නකොටම බාහිර දෙයක් තුළ සිට බැස ගන්නෙ. මේ නාම රූප දෙකම තමයි තවත් විදියකට නාම රූප විඥාන කියලා කියන්නේ. මේ නාමය කියන එක එක තැනක නාම රූප කියලා විතරක් බෙදෙනවා, තව තැනක නාම රූප විඥාන කියලා බෙදෙනවා. එතකොට මේක ස්කන්ධ ටික වෙන් වෙලා බෙදෙනවා. විඥාන කියන එකට විඥාන ස්කන්ධය, අනිත් එකට වේදනා සංඥා සංකාර තුන නාමයට බෙදෙනවා. මෙන්න මේක තමයි බුදුදහමෙහි සැකස්ම කියලා කියන්නේ. එතකොට දුකත් දුකෙන් නිදහස් වීමක් කියන මාවතට අවතීර්ණ වෙච්ච සදහම් මගේ මූලික පදනම මේක. අපිට මේ අපි දේශනා කළේ සඳහන් කළේ ප්‍රධාන වශයෙන් බුදුදහමෙන් සඳහන් වෙන දුකෙන් නිදහස් වීමේ මාර්ගය. දුකෙන් නිදහස් වීමේ මාර්ගය. එතකොට ඒ දුකෙන් නිදහස් වීමේ මාර්ගය කවද ලැබෙන්නේ අපට? ඒක ලැබෙන්නේ මේ සිහි කරන මොහොතේමයි. අපි යම් කිසි මොහතක මේ දර්ශනයෙන් ඉන්නවා නම් ඒ මොහොතේ අපි දුකෙන් නිදහස් වෙලා ඉන්නවා. දැන් බොහෝ දෙනෙක් හිතාගෙන මට කල්ප ගානක් පෙරම් පුරන්න ඕන කියලා, ඊට පස්සේ නිවන් දකින්න කියලා නේ. නමුත් මේ මොහොතේ අපි මේ තත්පරයේ හිටියොත් මේ මොහොතේ දුකෙන් නිදහස් වෙලා ඉන්නවා. ඒක ටිකෙන් ටික වැඩි කරගන්න එක තමයි අපි කරන්නේ. ඒ නිසා මුළු සමස්ත බුදුදහම කියලා කියන්නේ මුළු සමස්ත බුදුදහම කියලා කියන්නේ මහා ස්තම්භ දෙකක් මත ගොනු කරන්න පුළුවන් කියලා කියනවා. මොනද ස්කන්ධ දෙක? ස්කන්ධ දෙක තමයි සති සම්පජඤ්ඤය කියන දෙක. සිහිය සහ නුවණ කියන දෙක. නිතර සිහියෙන් ඉදීමෙන් නුවණින් සම්දේවය බලන එක ඇති. එතකොට දුකේ නිදහස් වීමේ මාර්ගය නැත්නම් සංසාර චක්‍රයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා මේ පැත්තට බේරෙලා යන එක තමයි මේකෙන් කියන්නේ. එතකොට මේක අමතරව බුදු මේක තමයි විමුක්ති මාර්ගය කියලා කියන්නේ. නිවන් මාර්ගය කියලා කියන්නේ. අපි ඉංග්‍රීසි වලින් කියනවා deliverance path කියලා. deliverance path කියලා. එතකොට මේක තමයි බුදුවරයෙක්ගේ ප්‍රධාන අනුශාසනය. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මහා කරුණ මහා ප්‍රඥාවන්ත වගේම මහා කරුණිකයි. ඒ නිසා මහා කරුණික බුදුරජාණන් වහන්සේ දැක්කා පුද්ගලයන් ලෝකෙ විවිධයි කියලා. උන්වහන්සේ ධර්ම දේශනා කරන්න ආරම්භ කළා. ටිකක් අදාරිමත් වුණා මේ ලෝකෙට මේ ධර්ම තේරෙන්නේ නැහැ කියලා. මේක දුද්ද සංඝණු බොහොම අමාරුයි තේරුම් ගන්න ලෝකෙට කියලා දේශනා කරන්න ටිකක් අදාරිමත් වුණා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේට පෙනී ගිය ලෝකේ හරියට නෙළුම් විලක් වගේ කියලා. මහනෙල් විලක් වගේ. ඒ වෙලේ ඉර එළිය ආපු ගමන් පිපෙන මලුත් තියෙනවා. දවස් 7 දෙකක් ගිහලා පිපෙන මලුත් තියෙනවා. දවස් 4 5 ගිහලා පිපෙන පොඩි පොහොටුත් තියෙනවා. එතකොට හැම දිනාටම එක විටම මේ ධර්මයේ ශනිකව තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තවත් මාර්ගයක් ලෝකෙට දේශනා කළා. සර්ග මාර්ගය. ඒකට කියනවා අපි හෙවන්ලි පාත් කියලා. පාත් කියලා. හෙවන්ලි පාත්. හෙවන්ලි පාත්, ඩිලිවරන්ස් පාත්. ඩිලිවරන්ස් පාත්. පාත් කියලා කියන්නේ ඇමරිකන් ඇක්සන්ට් එකෙන්, පාත් කියලා කියන්නේ බ්‍රිටිෂ් ඇක්සන්ට් එකෙන්. එතකොට 8-fold path, 8-fold path කියලා කියනවා. ඇමරිකා පැත්තේ කියන්නේ එහෙම. එතකොට Buddha explain, one of them that Buddha explain, heavenly path, the other one is deliverance path. එතකොට එක පැත්තකින් ස්වර්ග මාර්ගය, අනිත් පැත්තෙන් මොක්ෂ මාර්ගය. ඇයි මොක්ෂ මාර්ගය දේශනා කළේ? ස්වර්ග මාර්ගය දේශනා කරේ බුදුහාඳුරෝ. ඇයි ස්වර්ග මාර්ගය දේශනා කළේ? හැම දෙනාටම මේ විදිහට ප්‍රශ්නාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් දිහා හමුනොතින් බුදුහාමර මොකද්ද බලන්නේ ඒක නෑ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණොත් බුදුහාමර ඉක්මනටම බලන්නේ මොකද්ද ඒක නෑ. බුදුහාමර බලන්නේ කොච්චර කාලෙ ජීවත් වෙනවද කියලා. ඉස්සෙල්ලාම බලන්නේ ඒක මට්ට කුණිල ළඟට ගිහිල්ලා ඉන්ද්‍රිය ධර්ම නෙමෙයි මුලින්ම බැලුවේ. මට කොණ්ඩලි කොච්චර කාලයක් ජීවත් වෙනවද කියලා. චත්තමානෝද දිහා බලපුවම ඉක්මනටම බැලුවේ මෙයා කොච්චර කාලයක් ජීවත් වෙන කෙනෙක්ද කියලා. ඊට පස්සේ තමයි නෝන බලන්නේ. මොකද ප්‍රඥා විතරක් බලල බෑ. ප්‍රඥා විතරක් බලනකොට දැන් මේ සත්ප්‍රදානෙ මැරෙන කෙනෙක් වෙනත් උනන් ඊට කලින් මෙහෙම වුණත් මෙයාට සරල මාර්ගය දෙන්න වෙනවා ඒක. ඒ නිසා බුදුහාමර බලන්නේ අරකට බලන අවශ්‍යනිකව බලන දෙකම නව කිසියෙකින් බලන අවශ්‍ය බලනයක්. මට කොණ්ඩලි මුණ ගැහෙනකොට ලොකු බණක් කියන අවස්ථාවක් තිබුණේ නැහැ. අඩු ගානේ මට කොණ්ඩලියේ බුදුහාම හිටිය පැත්තට හැරෙන්නවත් බැරි වුණා. බොහොම අසද්ධිය වෙන හිටියේ. ඒ නිසා බුදුහාමගෙන වාසයේ ඔහුට ස්වර්ග මාර්ගයට අවශ්‍ය කරුණු කළා. චත්තමානක කුමාරය දකිනකොට චත්තමානකට ලොකු ගැඹුරු දහමක් තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදුජන වහන්සේ කියලා චත්තමානක ගාථාව වනල ඔහු සුභතිගාමී කෙනෙක්වා. ඒ නිසා බුදුජන වහන්සේ කෙනෙක් මහා ප්‍රඥාවන්ත වගේම මහා කරුණිකයි. ඒ නිසා ආයුෂ බලල ඉක්මනටම මොක්ෂ මාර්ගය අවශ්‍ය නම් මොක්ෂ මාර්ගය දෙනවා, ස්වර්ග මාර්ගය අවශ්‍ය නම් ස්වර්ග මාර්ගය දෙනවා. බාහිර දාරු චිරගෙන තේරුම් ගත්තා. බාහිර දාරු චිරේ ඉතාම ඉක්මනින්ම ඉරණට පත් වෙන කෙනෙක් වුණත්, ඔය ඉතාම තියෙන බුද්ධියක් කිමිච්ච කෙනෙක්. ඒ නිසා උඩ ශනිකවම මොක්ෂ මාර්ගයම දේශනා කරා. ඒ වන් හිතේ බාහිර සිකිතම්මන් දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති කියලා ශනිකව දේශනා කළා. රහතන් වහන්සේ අධ්‍යාත්මම දේශනා කළා. ශනිකව ඒකේ සිට පිටව ගත ශනිකව රහත් වුණා. පුකුසාතිත් එහෙම. එතකොට ස්වර්ග මාර්ගය සහ මොක්ෂ මාර්ගය කියන මේ දෙකම බුදුදහමේ තියෙනවා. එතකොට මේ ස්වර්ග මාර්ගය කර්මය පදනම ඉඳගෙන තියෙනවා. එතකොට බුදුදහම මෙන්න මේ සති සම්පජඤ්ඤය කියන කරුණ දෙක මත ගොනු කරන්න පුළුවන්. අනිත් දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු කෙලින්ම මෙලොව ජීවිතයට හේතු වන කරුණු දේශනා කළා. ඒ වගේම සුගතියට හේතු වන කරුණු දේශනා කළා. ඊළඟට බුදුහාමුදුරෝ නිවනට හේතු වන කරුණු දේශනා කළා. බුදුහාමුදුරෝ දේශනා කළා කොහොමද අපි මේ ජීවිතේම සාර්ථක කරගන්නේ කියලා. තේරෙනවා නේද සිංහලෙන් කියවන්න? ඔව් සිංහලෙන් තේරෙන තැන ඉංග්‍රීසියෙන් කියන්නේ. Buddha explains some doctrines how we succeed in this life. එතකොට මේ ලයිෆ් එක දිනු කරගන්න හේතු කිව්වා. On the other side Buddha explains some doctrines how we succeed in our next life. How we become a blissful life hereafter when we die. ඒ සඳහායි සුගතිගාමි මාර්ගයේ දේශනා කළේ. on the other side Buddha explained the way how we achieve our final goal liberation or enlightenment. අපේ විමුක්තිය සඳහා මාර්ගයේ දේශනා කරනවා. එනිසා මෙලව ජීවිතය සාර්ථක කරගන්නට බුදුහාමුදුරුවෝ අපට කරුණු හතරක් දේශනා කළා. අට උදේතර කිව්වේ මේ ජීවිතය සාර්ථක කරගන්න කරුණු හතරක් තියෙනවා. මොනවද හතර? ඉතිමත් වගේනේ. මේ ජීවිතය සාර්ථක කරගන්න කරුණු හතරක් තියෙන වේ තමයි ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාරය කියන. ඕනම කෙනෙක් කැමති මේ ජීවිතය සාර්ථක කරගන්න අපි. මේ ජීවිතය සාර්ථක කරගන්න හැම කෙනෙක්ම කැමතියි. අල්ලෝ ජීවිතයක් පිළිගත්තත් නොගත්තත් හැම කෙනෙක්ම කැමති මේ ජීවිත කාලය සාර්ථක වෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම අධ්‍යාපනය ගැන දේශනා කළා. සිප්පන් සික්කා බින්ද කියලා මව්පියන්ගෙන් දරුවන්ට ිටවන යුතුයකම් හැටියට දේශනා කළා. සුත ධන හැටියට දේශනා කළා. බාහු සච්ඡන් සිප්පන් ච කියලා මංගල කරුණක් ිටට දේශනා කළා. ඒක වැදගත් වෙනවා අධ්‍යාපනයේ. ඊළඟට අධ්‍යාපනයට අනුව දැහැමි ආර්ථිකයක් අවශ්‍යයි. බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේ ධම්මිකේහි ධම්මලද්දේ කියලා සම්මා ආජීවියක් දේශනා කළා බුදුහාමුදුරුවෝ. ධර්ම කරුණු විවත් කරන සෞඛ්‍ය දිනු කරගන්න හැටි. කොහොමද අපි සෞඛ්‍ය දිනු කරගන්නේ? කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය දිනු කරගන්න මාර්ගය දේශනා කළා. ආහාර පාන වලින් සිතුවිලි වලින් අපි කොහොමද සෞඛ්‍ය පාන කරගන්නේ කියලා. ඊළඟ සදාචාරයේ පංචශීලයේ පදනම් කරගත්තු අනුසස්නා රසක් තියෙනවා. මේ සමාජගත ජීවිතයේදී අපි සාර්ථක වෙන්නේ කොහොමද කියලා. එනිසා බුදුහාඳුරේ අනුශාසනා එක පැත්තකින් මෙන්න මේ කරුණු හතරට මුල් වෙනවා. හැබැයි ඒකට විතරක් සීමා වුණේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කම්මසගත සම්මාදිට්ඨියේ ඉඳලා ඊළඟට තවත් මාර්ගයක් දේශනා කළා. සුගතිගාමි මාර්ගය. ඒ මොකද්ද? ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒ තමයි දාන සීල භාවනාව. දාන සීල භාවනාවලින් තමයි ස්වර්ගයට මාර්ගය කියන්නේ. කම්මසගත සම්මාදිට්ඨිය ඉඳලා. එතකොට මේ කාරණා ගත්තත් in the first level Buddha explained the way how we succeed this life. There are four fields, four steps: education, economy or employment, health and morality. ඊළඟට when we are going to succeed our next life, we have to practice three meritorious deeds. Three punyakriya. නැකොනි හංගන්න අමාරු නෑ. මේ කියන එක ඉගෙන ගන්න පුළුවන් නම් ඉංග්‍රීසි වචනයක් හරි අපි ඉගෙන ගමුනේ. එතකොට හොඳයිනේ. එතකොට what are the three meritorious deeds? Dana. Dana means generosity. Offering something to others, so charity. Sila. Sila කියන්නේ සීලයට. ඒ කියන්නේ morality or virtue. Bhavana. Bhavana කියන්නේ meditation කියන එක. Mental culture කියන එක. These are the three meritorious deeds that we have to practice to succeed our next life. අපේ ඊළඟ ආත්ම භාවය සාර්ථක වෙන්න මෙන්න මේ තුන අපට අවශ්‍යයි. ඊළඟ ආත්ම භාවය විතරක් නෙවෙයි, මේ ආත්ම භාවයෙන්ම අපි සතුටෙන් ඉන්නවා. සුඛෝ පුඤ්ඤස්සෝ විච්ඡෝ කියලා කියන්නේ ඒකයි. වැඩිපුර පින්කම් කරන කෙනා වැඩිපුර සතුටෙන් ඉන්නවා. He who practices merit lives with happiness. යම්කිසි කෙනෙක් පින්කම් කරනවා නම් ඔහු සතුටින් ජීවත් වෙනවා කියන එක. ඊළඟට මෙන්න මේ තුන්වෙනි පියවරේදී කම්මසගත සම්මාදීක විතර ප්‍රමාණවත් නැහැ. එතෙන්ට තව විශේෂ ඥානයක් අවශ්‍යයි. ඒ මොකද්ද? ඊය තමයි පටිසම්පාදයේ ආර්ය න්‍යාය, ඉදාපච්චතාවය, හේතුඵල න්‍යාය කියන මෙන්න මේ සිද්ධාන්තය. මොකද්ද? ඇතිවීම නැතිවීම කියන සිද්ධාන්තය පටිසම්පාදයේ. පටිසම්පාදයට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහමද? Dependent origination, නැත්නම් co-origination, causality, cause and effect වචන කීපයක් තියෙනවා. In this level, we believe in this life. And when we go to the second level, we believe our next life, a blissful life. Here, with the understanding of the dependent origination, we practice three characteristics and three disciplines. ත්‍රිවිධ ශික්ෂා ප්‍රැක්ටිස් කරන මේ මට්ටමේදී පටිසම්පාදිතුලින් ඉගෙන ධර්මය අවබෝධය පිළිබඳව තුලින් ඉගෙන මොකද පටිසම්පාදය කියලා කියන්නේ? අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති. මේ හේතු ටික තියෙනකොට තියෙනවා, මේක නැති වෙනකොට නැති වෙනවා. නැත්තම් යංකින්ජ සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. හේතු ඇති වෙනකොට තියෙන නැති වෙනකොට නැති වෙනවා. අනිච්ඡාවද සංඛාරා උප්පාද වය ධම්මි. තාවතනක කියන්නේ දිත්තේ දෙකමත්තන් කියන්නේ තෝක. එක එක පුද්ගලන්ට එක එක තැන්වල විවිධ වචන වලින් කියලා තියෙනවා. අස්සජහාමුදුර සරියුත්ථානරට කොහොමද කියන්නේ? යේ ධම්මා හේතුප්පවාතේ සංඝේතං සතාගතවාහ තේ සංචයෝ නිරෝධය වාමාදි මහසංගම. අස්සජහාමුදුර සරියුත්ථානරට පටිසම්පදේ දේශනා කළේ එහෙමයි. බුදුරජාණන් වහන්සේ පස්සක මහණුන්ට කොහොමද පටිසම්පදේ දේශනා කළේ? යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. තවත් කෙනෙකුට දේශනා කරනවා අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියලා. මේ වගේ එක එක පුද්ගලයන්ට තේරෙන වචන වලින් දේශනා කරනවා. බාහ්‍ය ධර්මයකට දේශනා කළේ ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිත්තේ දිට්ඨමත්තං කියලා. එතකොට මෙන්න මේ පරිසම්පාද න්‍යාය ඊටාම වැදගත් වෙනවා මුළු බුදුසහමේ යන්නේ මේ අවබෝධයත් එක්ක. ඉතින් මේට අදාළ තවත් කරුණු තියෙනවා විස්තර කරන්න. කන්දිලි මතක් ආගෙනේ. ඔව්. ඒ නිසා අපි අදට දැන් මේ කෙටියෙන් ආරම්භ කලේ ඉඳ ලැබෙන වෙලාවවලදී මේ ටික අනිත් ඒවාත් අපි කරන්න උත්සාහ කරමු. අද අපි සාකච්ඡා කරමු කරුණු වලින් මොන හරි විශේෂයෙන් අහන තියෙදි ගැටලු තැන්. ආ. සාමාන්‍යයෙන්ම කරුණු මොනවාද තියෙනවද? එරෙන්නේ නැති දැන්. ඕනෑ අපේ සත්වයා සත්වයා බෙදෙන එක එක විදි තියෙනවා. ආ පොඩි හාමුදුර ටිකක් නිදිමත් වගේ නම් පොඩ්ඩක් මොනව දන්නේ නැහැ. ආ ඒක සත්වයා බෙදෙන එක එක විදි තියෙනවා. කෙලින්ම සත්ත්ව පුද්ගල කියලා සමහර තැන්වල තියෙනවා. සමහර තැන්වල ඒ පුද්ගලයන් විස්තර කරන්න නාම රූප කියලා කියලා තියෙනවා. ආ නාම කියන්නේ මනස පැත්ත, රූපය කියන්නේ රූප භෞතික පැත්ත. තවත් තැන්වල නාම රූප විඥාන කියලා කියනවා. ඈ නාම විඥාන රූප කියලා. කොහොමද බෙද? තවත් තැන්වල මේ තුනම තවත් විස්තර කළා පංච උපාදාන ස්කන්ධය කියලා කියලා තියෙනවා. සංකේත වෙන පංච උපාදාන ස්කන්ධය දුක්ඛ කියලා. තවත් තැනක මේකම විස්තර කරනවා කොහොමද? ආයතන 6 කියලා. ක්ෂ ආයතන, සල ආයතන විදියට විස්තර කරනවා. තවත් තැනක මේකම ද්වාදස ආයතන කියලා විස්තර කරනවා ආයතන 12 විදියට. මේකම තවත් තැනක අටලොස් ධාතු කියලා විස්තර කරනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු කියලා ඔහම ආයතන 6, 6වරක් තුන 18 කරක් යනවා. එතකොට එක එක සත්‍යයා එක එක ඔඩියන්ස් එක අනුව අහන පිරිස අනුව තේරෙන විදියට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා කියලා. හැබැයි මොකක් දේශනා කළත් මේකේ පදනම තමයි මෙන්න මේ පංච පාදස් ස්කන්ධය කියන්නේ. අපේ ජීවිතය කියන්නේ නැත්නම් එක මොහොතක සිදුවෙන. අපි යමක් ගැන හිතනකොට ඒ හිතන සිතුවිල්ල තමයි අපේ සමස්ත ජීවිතය. දැන් අපි දානසලා ගැන හිතනකොට අපේ සම්පූර්ණ ජීවිතය දානසලා. ඒ වෙලේ ඇඟේ ඇඳුමක් ගන්න නැහැ අපි. ඇඳුමක් ගන්න නැත්නම් අපේ. අරක තමයි ජීවිතේ. දැන් ඇඟේ තියෙන ඇඳුම් එක බලන්න අපි හැම වෙලාවෙම හිතනවා දා ඇඳනේ තියෙනවා, කටේ තියෙනවා, අංක කඩේ තියෙනවා කියලා හිතනවද? නෑ නේ නේ. ඒ හිතන මොහොතේ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. හිතුවේ නැත්නම් නෑ අපේ රෝග. සම්මුති රෝගේ තියෙනවා. කන්වෙන්ෂන් ට්‍රූත් එක ගන්නවා හරි නම් අල්ටිමේට් ට්‍රූත් එකට ගන්නකොට. එහෙම නෑ ඒක. අපි අම්මා ගැන හිතනකොට සමස්ත ජීවිතේම අම්මා. ඒකත් ඉස්සරම තියෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ හේතු මත හටගත්ත ඒ පාරක අම්මා, ඊපස්සේ තාත්තා, ඊටපස්සේ ගෙදර ඊඩම, ගෙදර තිබිට වාහනේ, ගෙදර හිටිය බලුපැටියා, අක්කා, කොහොම එක එක අරමුණ අරමුණ තියන. එතකොට ඒක සිතුවිල්ල කියන්නේ ඇත්තෙම ස්කන්ධ පංචකයක්ම තියෙන එක. සිත විතරක් නිකන් යන්නේ නැහැ. සිතට චෛතසිකයක් තියෙනවා, රූපයක් අතීත රූප හැටියට තියෙනවා. මනෝ පරියාපන රූප තියෙනවා. එතකොට ඒකේ ලක්ෂණය තමයි මේ හැම එකක්ම. මේ හැම එකම ලක්ෂණය තමයි මේ කිසිම එකක් කලින් නිර්මාණය වෙච්ච නැහැ. දැන් අපිට තේරෙන විදිහට කියනවා රෙඩිමේඩ් එක මොනවා කරන්නේ කලින් හදපුවනේ. ඒ මොහොතට අපි සීනි තේ කුල දාලා හදාගන්නේ මේ තියෙනවා. අපේ ආයතන 12ම ධාතු ස්කන්ධ පංචක හැම මොහොතෙම අපේ මනසේ ස්වභාවය තමයි අපි හදාගන්නේ. මේ මොහොතේ පොඩි හඳ හොඳයි, ඊළඟ මොහොතේ හොඳ නැහැ, ඊළඟ මොහොතේ හොඳයි. ඔහොමම කීකේ හැම මොහොතෙම අලුත් අලුත් ඒවා හදාගන්නවා කීකේ. හැබැයි හදාගෙන අපි මේ ධර්ම මාර්ගය තුල හිටියොත් ටිකෙන් ටික අපි සමුදේ වැදක් පොතින් අනිත්‍යතාවය බලන වාරේ වැඩි කරවතින් වැඩි කරන්නේ වැඩි කරන අවිද්‍යාවෙන් බාහිර රූපේ තුල බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන කවදා හරි දවසක අපි දිත්තේ දිත්තමත්න් තත්ත්වයටපත් වෙනවා. අර බාහිර නිරුද්ධ වෙච්චේව ඇති හැටියට ගන්න ගතිය ආශ්‍රව කියනවා රාමණ්ඩි ටික ඔක්කොම අඩු වෙනවා ටිකෙන් ටික. දැන් අපි කවුරු හරි ගැන කියවම අයියෝ යාගෙන කියන්න එපා කියලා අර රාමණ්ඩි ටිකට බහිනවා අපිනේ. යාගෙන තියන අතීත ඔක්කොම ටික ඇති හැටියට ගන්න. ඇයි අපි අර අතීත ප්‍රපංච වලට ගිහිල්ලා ප්‍රපංච තුල හිර වෙලා ඉන්නේ අපි? ඒකට කියනවා මහා බරක් කියලා. ඛණ්ඩ පංචකය නැමැති පාදන ස්කන්ධය නැමැති මහා බරක් වශයෙන් බුදුහාමර බාරගෙන සූත්‍රය දේශනා කළා. මෙන්න මේ බර දෙමින් තියන කියලා. ඒකට කියන බාර නික්කේපන කියලා. මහා බරක් අපි දරාගෙන ඉන්නේ ගෙදර අම්මත් ඔළුවේ තියාගෙන ගෙදර ඉඳමත් තියාගෙන නේද? කොහොම ටික මහා බරකින් ඉන්නේ මේ. බරකින් අයින් වෙනවා කියන්නේ ඒ වණිතර දීලෙන එක නෙවෙයි. ඒක සිහි කරනකොට ඒක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් බව නොනින් දගෙන. එහෙම දැක්කොත් එන් යාට රජකම් කරමින් නිවන් දකින්න පුළුවන්. සුදෝසන රජතුමා නිවන් දැක රජ කෙනෙක් විදියට. රාජ්‍යයක් කරලා වෙන්නේ. ඒ නිසා අත්හරින කියන එක බඩු මුට්ටු අත්හරින එකක් නෙවෙයි. මෙන්න මේ ප්‍රපංච ටික අත්හරින එකයි තියෙන්නේ. ප්‍රපංච ටික අත්හැරියොත් යන නිදහසින් බඩපත් වෙනවා. ඒ නිසා අපට මතක් වෙන දේවල් මතක් වෙනකොට මේව නිත්‍ය සංඥාවෙන්, සැප සංඥාවෙන්, ආත්ම සංඥාවෙන් ගන්න ගතිය ටිකින් ටික අඩු කරන්න ඕන. ඒ අඩු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕනෑම බුද්ධිමත් මිනිසෙකුට වඩන්න තියෙන ඉහළම දේ තමයි මොකද්ද? ඈ සමත විපස්සනා දෙක. හිත සමාධිමත් කර කර ඥානිත දුකනක් බලන්න. සමස්ත බුදුදහම කියන්නේ ඒ නිසා අපේ සම්පූර්ණ සාර්ථකත්වය කියන්නේ අපි මෙච්චර කලක් සසර දුක් විඳින්නේ මෙන්න මේකට සඳහා කාලය වෙන් කරගන්න. මොකක් සඳහාද? සමත විදර්ශනා දෙකට කාලය වෙන් කරන්න. ඒක එකට තැනක ඇස් දෙක වහගෙන කරන දෙයක් විතරක් නෙවෙයි. අපි කරන හැම දෙයක් තුළම ඉඳගෙන සමත විපස්සනා වඩන්න පුළුවන්. උදේට බුදුගේ වැඩ කරන ගමන් බුද්ධානුස්සතිය වැඩමින් අපිට කරන්න පුළුවන්. දානේ වන්දනකොට ආහාරයේ පටිකුල සංඥා මෙනෙහි කිරීම කරන්න පුළුවන්. කෙනෙක් දැක ගමන් සතර මහා භූත රූපයෙන් සාධු මනසිකාරය වඩන්න පුළුවන්. කෙනෙක් දැක්ක ගාම ඇට සැකිලට හේත නිර්මාණය මේ මෙහෙවල අට්ටික සංඥා වඩන්න පුළුවන්. සද්දයක් කෙනකොටම සුතේ සුතමත්තන් කියන විදිහට අනිත්‍යය බලන්න පුළුවන්. අපිට මේ දර්ශනය තියෙනවා නම් අපිට ඇස් දෙක පියාගෙන එක තැනකම ඉන්න ඕනේ නැහැ. හැම තැනක්ම අපිට භාවනා කරන තැන බවටපත් කරන්න පුළුවන්. ඒ නිසායි සඳහය බුදුරජාණන් වහන්සේ අපිට ධර්ම දේශනා කළ ඉතින් පැයක් විතර ගියානේ. ඔව් මොනාරි තවහන්න තියෙනවද? එහෙනම් ඇතනේ දාදද? නෑ හන්දට අපි මෙතනින් ඉවර කරලා ඊළඟ දවසේ තව ටිකක් පුළුවන් වුණොත් කතා කරමු. දැන් එහෙනම් අපි දෙවියන්ට ඥාති දෙවියන්ටත් පින්දෙමු. මේ රැස් කරගා සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් ධර්ම සම්මාත්‍රණේ වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ විශ්වයේ සිටින සියලුම සත්‍යයන් සතර සිටින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන් වෙ සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් රැකෙත්වා කියලා අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ සියලු පින් හැමලාන සංසයෙන් අප හැම දිනාට මුතුම නිවන් සුවයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයං